ඒ ඉදිරිපත් කරපු දේවල් ඒ හරියටම දින කාලවකවානු අනුවම සිද්ධ වුණේ නැතත් එක්තරා ප්‍රමාණයකට ජනතාවට සහන සැලසුණා. එතකොට අනික් සෑම දෙයකට වඩා ජනතාවගේ පළවෙනි පොරොන්දු තුනක් තියෙනවා. විදහා ජනපති අහෝසි කිරීම, 14 සංශෝධන ක්‍රියාත්මක කිරීම, නව මැතිවරණ ක්‍රමයක් හඳුනා ගැනීම. ඒක තමයි ජනතාව එකම බලාපොරොත්තුව. ඒක දැන් ඒක මේ 20 වෙනිදා පාර්ලිමේන්තුවේ සූදානම් වෙනවා. ඒකෙදිත් විදහා ජනපති සම්පූර්ණ අහෝසි කරන්න බෑ. මොකද ජනමත විචාරණයකට ආයුතු නිසා උසාවි නියෝගයේ පරිද්දෙන්. ඉතින් ජනමත විචාරණේ මෙහා පැත්තේන ප්‍රමාණයවත් විදහාකේ තියෙන අසීමිත බලතල සීමා කරගත්තොත් ඒක රටට ලොකු යහපතක් වෙනවා.